නමෝ තස්ස භගවතු හරතෝ සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නොවැඩෙන නිවන් මඟ නිවැරදි කරගන්නේ කෙසේද කියන කාරණාව. ඇයි මේ කාරණාව අපි විශේෂයෙන් සාකච්ඡාවට භාජනය කරන්නේ කියලා ඇහුවොත්, ගොඩාක් භාවනා යෝගී ස්වාමින් වහන්සේලා තමන් වඩන මාර්ගය තුල, තමන් පුරුදු කරන කමඨාන තුල ඇහෙන දේ තමන්ට ප්‍රත්‍යක්ෂ වෙලාය, දැනෙන දේ තමන්ගේ අවබෝධයේ බවට පත් වෙලාය කියලා වැරදි වැටහීමෙන් තමන් මාර්ගඵලවල ඉන්නවාය, රාහත් වෙලා ඉන්නවාය කියන දෘෂ්ටිගත වෙලා මුලා වෙලා සිටිනවා. අද වර්තමානයේ භික්ෂු සමාජයේ මේ ප්‍රශ්නය ලොකු ගැටලුවක් වෙලා. එහෙනම් අපි හතර එහෙම ප්‍රශ්නයක් නැති වුණාට මේ රක්ෂිත භූමිය තුළ වාසය කරන සියලුම සතර දිභාගේ සංඝයා තුළ එහෙම ප්‍රශ්නයක් නැුණාට ඒ කාරණාව පිළිබඳව අපි දැනුවත් විය යුතුයි. එවැනි දෘෂ්ටි අපි තුළ ඇති නොවන පිණිස. එනම් නිවන් මඟ කියන්නෙම නිවැරදි එකක්. ආයි ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. නිවන් කියලා කියන්නෙම තථාගතයන් වහන්සේලා දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් වැඩෙන නිවැරදිම මාර්ගයක්. එහෙනම් මොකද මේ නොවැඩෙන නිවන් මඟ කියලා කිව්වේ? මේක අලුත් කතාවක් නේ. නොවැඩෙන නිවන් මඟ කියලා කියන්නේ අපිට දැනුමක් වශයෙන් පවතිනවා, ඒක වැඩෙන්නේ, ඒක දවස ගන්න ප්‍රත්‍යක්ෂ වෙන්නේ. නමුත් ඒක වැඩුණාය, අපිට ප්‍රත්‍යක්ෂ වුණාය කියලා වැරදි වැටහීමක් එනවා. කොහොමද කියලා කිව්වාම සමහර අය කියනවා මේ මගේ නම් දැන් වැඩ ඉවරයි, මගේ අවශ්‍ය ටික මම කරගෙන ඉන්නේ, ඔබ වහන්සේලා වඩන්න, මට අවශ්‍ය දේ මම කරගත්තා. හැබැයි උන්වහන්සේට කතා කරලා යම්කිසි කාරණාවක් ප්‍රශ්නයක් විමසනකොට අපට තේරෙනවා උන්වහන්සේ තාම පටන් අරගෙනවත් නැහැ කියලා. එහෙනම් යම්කිසි කෙනෙක් මේ මාර්ගයේ වඩනකොට එයා ඒ වඩන මාර්ගය තුළ ඒ නිවීම එයාට දැනෙන්න ඕනේ. ඒ නිවීම එයාට ඇසකන දිව නාසය සමසිතෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ මාර්ගය වැරදි. තථාගතයන් වහන්සේ උපාලි තෙරුන් වහන්සේට දේශනා කරන්නේ උපාලි යම්කිසි දෙයක් පුරුදු කරනකොට ඒ ක්‍රියාව තුළින් ආශ්‍රව දුරු වෙනවා නම්, කාමයන් දුරු වෙනවා නම්, නිවීමක් ඇති වෙනවා නම් ඒක තමයි මාර්ගය, ඒක තමයි කමඨාන, ඒක තමයි විනය, ඒක තමයි සද්ධර්මය. එහෙනම් අද අපේ ජීවිතවල අපි අනන්ත අප්‍රමාණ ධර්මකාරණා දන්නවා, අනන්ත කමඨාන් වර්ග පුරුදු කරනවා, විවිධාකාර කරුණු කාරණා සාකච්ඡා කරනවා. හැබැයි කාලේන ධම්ම සාකච්ඡා කියලා කිව්වේ ඒක අවසානයේ තුල හැමෝම නිවෙන්න ඕනේ. සාකච්ඡාව පටන් ගන්නකොට මොන මොන කරුණු කාරණාවල විරුද්ධත්වයන් තිබුණත් අවසානයේ වෙනකොට හැමෝම නිවෙන්න ඕනේ. ඒක තමයි නිවැරදි සාකච්ඡාව. ඒක මංගල කරුණක්. සාකච්ඡාව අවසාන වෙනකොට ඇස්සල කඳුළු පිරිනවන, අපගේ මස්පිඩු දඟලනවා නම්, දේශය අට ගන්නවා නම්, පටිගයක් ඇති වෙනවා නම්, අපි අතර විරුද්ධකම් ඇති වෙනවා නම්, වෛරයක් අට ගන්නවා නම්, එළිය වැටෙනකන් නිින්ද යන්නේ නැහැ, කල්පනා කරගෙන කම්පා වෙනවා නම්, ඒක කොහොමද මංගල කරුණක් වෙන්නේ? ඒක අවමංගල කරුණක්. ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්ම සාකච්ඡාවක් නෙමෙයි, ඒක අධර්ම සාකච්ඡාවක්. ඇයි උපාලි තෙරුන් වහන්සේට දේශනා කරනෝනේ? යම් කිසි දෙයක් ශ්‍රවණය කරනකොට ඒ ශ්‍රවණය කරපු දේ අවබෝධ වෙනකොට, ඒ අවබෝධ වෙච්ච දේ පුරුදු පුහුණු කරනකොට යම් කිසි කෙනෙක්ගේ ආශ්‍රව දුරු වෙනවා නම්, කාමයන් දුරු වෙනවා නම්, අඩුපාඩු නිවැරදි වෙනවා නම්, ඒකාන්ත වශයෙන් ඒ ඇයිච්ච දේ සද්ධර්මය. එහෙනම් අපි සාකච්ඡා කරනකොට කාගේ හරි හිතරි දෙනවා නම් ඒක සද්ධර්මයේ ලිස්ට් එකට එන්නේ නැහනේ. ඒ සාකච්ඡා කරනකොට වෛරය අට ගන්නවා නම්, පටිගිය කට ගන්නව නම්, විරසක වෙනව නම්, අපි අතර විරුද්ධකම් නැගිටිනව නම්, ඒ එකක්වත් විනයක් නෙමෙයි, ධර්මයක් නෙමෙයි, ඒක අසත්පුරුෂකමං. එහෙනම් අසත් ධර්මයක් තමයි අපි සාකච්ඡා කරලා තියෙන්නේ. ඒක අවමංගල කරුණක් වික්ෂ සමාජයට. එහෙනම් මේ නොනිවෙන නිවන මොකද්ද කියලා බැලුවාම අපි වඩන මාර්ගය තුල ඒක නිවනමයි, අපි මාර්ගඵලයක ඉන්නවාමයි, රාත් වෙලා ඉන්නවාමයි කියලා අපි හිතනවා. නමුත් මම නිවිලත් නැහැ කියන එක මම දන්නෙත් නැහැ. ඕම් මේ කාරණාව නිවැරදි කරගත්තේ නැත්නම් අපට අපේගේ මාර්ගයේ ඉදිරියට යන්න බෑ. අද අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ වැරදිච්ච තැනක් මේක. පාම්බේ කිරියක වැඩ කරන මිනිස්සෙක් එයාගේ තියෙන රස්සාව මොකද්ද? දර දාන එක පෝරනුවට. හැබැයි පිටි අනන එක, පිටි තෙම්පරාදු කරන එක, පිටි පදම් කරන එක, පිටි ඇඹුල් කරන එක, පිටි අනලා ඒවා පොඩි පොඩි කෑලි වලට කඩන එක, මාළු පාන් වලට කඩන්නේ මේ විදිහට, බනිස් වලට කඩන්නේ මේ විදිහට, කිඹුල බනිස් වලට පිටි අනන්නේ මේ විදිහට, මේ ඔක්කොම දැකලා දැකලා අර දර දාන මිනිස්සයා සම්පූර්ණයෙන්ම හිතනවා මමත් බේකරි මිනිස්සෙක් තමයි. මට ඕන එකක් හදන්න පුළුවන්, පාන් හදන්න පුළුවන්, බනිස් හදන්න පුළුවන්, අවුරුදු 20ක් මම බේකරියේ. දීලා බලන්න ඕනේ පිටි කිලෝ 10ක් විතර බනිස් හදන්න. ඒ බනිස්ද රොටිද කියලා අපිට පරීක්ෂණයක් කරන්න ඕනේ. සමහර විට විද්‍යාගාරට දීලා මේක බනිස්ද පාන්ද රොටිද ආපද කියලා අපිට වාර්තාව කිල්ල ගන්න ඕනේ. ඒක ඔප්පු කරන්න බෑ. දැක්ක පළියට එයා බේකරි කෙනෙක් වෙන්නේ නැහැ. අත්තුදව දීලා අවුරුදු 20ක් විතර අත්තුදව දීපු කෙනෙකුට ගෙයක් හදන්න දුන්නාම ළඹේ තිබ්බාම ගේ තින අංශක 75ක් විතර හැදේට. මොකද්ද? එයා ඒ පෙදරවරු මාත්‍යාට එයා අත්තුදව දුන්නට, ඒ හැම දෙයක්ම කරලා දුන්නට එයා පෙදරේරු කෙනෙක් නෙමෙයි. එහෙනම් අද අපේ ජීවිතයේ මේ වගේ අත්දැකීමක් තමයි අපට තියෙන්නේ. ධර්මයේ ශ්‍රවණය කරනකොට, ඒක මනාල ලෙස වැටහෙනකොට අපිට හිතෙනවා ඒ වැටහිච්ච දේ ප්‍රත්‍යක්ෂ වෙලා ඉවරයි කියලා. ඒකේන කාරණාව, ඒකේන කමඨාන මං වඩලා ඉවරයි කියලා. හැබැයි අපගේ පුද්ගලික ජීවිතය තුළ ගෙවල් වල ප්‍රශ්නයක් මතුවෙනකොට, දරුවන්ගේ ප්‍රශ්න, ඥාතියන්ගේ ප්‍රශ්න, සහෝදරයන්ගේ ප්‍රශ්න, අපගේ ගී කාලේ තිබිච්ච වත්කම් වල ප්‍රශ්න, ඉඩකඩන් දේපොළ පිළිබඳ ප්‍රශ්න එනකොට අපගේ හදවත මොනතරම් කකියනවද? අර සීතලට වෙවුලනවා වාගේ අපේ මුළු ඇඟම වෙවුලනවා. අපිට ඒක දරාගෙන ඉන්න බෑ. අපි තුල හටගන්නා සෙනෙහස, ආදරය, බැඳීම අපිටම තේරෙනවා මේ එකක්වත් අපට ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ කියලා. මම රාත් වෙලා කියලා හිතනවන එක වරදක් නෙමෙයි. මම සෝතාපන්න කියලා හිතනවා නම් ඒක වරදක් නෙමෙයි. හැබැයි තමන්තල සම්මාදිටිය තියෙනවද, ඒක වැඩිලාද කියලා පරික්ෂා කරන්න ඕනේ. ඒක කරන්නේ නැත්නම් ඒක ලොකු වරදක්. සෝතාපන්න කියලා කියන කිසිම ශ්‍රාවකයෙකුට අපි විරුද්ධ නැහැ. හැබැයි මේ සෝතාපන්න කෙනා තමන්ගේ සෝතාපන්න ඵලය පරික්ෂා කරලා බැලුවද? නිරීක්ෂණය කරලා බැලුවද? නිගමනයකට ආවද? ඒක නිවැරදිමයි කියලා සම්මාවෙන් ඒක අනුමත කළාද? මේ ටික කළේ නැත්නම් එතන වරදක් තියෙනවා. අද ගොඩාක් සෝතාපන්න ශ්‍රාවකයෝ ඉන්නවා. හැබැයි ඒ කට්ටියගේ ඉරියව් වලින්, ඇසිරීම් වලින් අපට පේනවා සෝතාපන්න කියා ඒ පුතුජන ස්වභාවය, තරි දුර්වල ස්වභාවයක්. පුතුජනයගේ තොඳ මිනිස් ඉන්නවනේ. මාර්ගඵල මොකවත් නැහැ. හැබැයි වැරදි වැඩ කරන්නේ එතනවත් නැහැ. එහෙනම් අද අපේ ජීවිතය තුළ මොකද මේ සෝතාපන්න ඵලය කියන්නේ? නිවැරදි දැක්ම. කුමන දැක්මක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ගස් ගල් දියා දැක්කා, මල් දියා දැක්කා, මිනිස්සු දියා දැක්කා, බඩු මුට්ටු දියා දැක්කා, ගුණධර්ම දියා දැක්කා, ප්‍රශ්නයක් නැහැ. මොනම දේ දැක්කත් කමක් නැහැ. ඒක නිවනට ගැළපෙන විදියට, ඒ කාන්ත වශයෙන්ම ඒ දැක්ම තුළින් පිරිනිවන් පාන්න පුළුවන් විදියට ඒක දකින්න ඕනේ. මම්මගේ කුටිය දැක්කා, ඒ කුටිය තුළ හැමදේම මට ඕන විදිහට ඇදගයිලා. ඒකද එයාගේ සම්මාදිට්ඨියක්. දැන් මේක කිව්වා මිනිසාන කුටිය තියෙන බඩු මුට්ටු කොහොමද සම්මාදිට්ඨි වෙන්නේ? එහෙම සෝතාපන්න ඵලයක් නැන්නේ. හැබැයි ප්‍රත්‍යක්ෂ කරපු ශ්‍රාවකයාගෙන් ඇහුවාම අපටම ලැජ්ජ හිතෙනවා. මෙච්චර දුර්වලද මම? මේ කුටිය තුළ සෝතාපන්න ඵලය තිබිලා කුමන ආකාරයටද ඒක තිබුණේ? ඒ ශ්‍රාවකයා දකිනව හැඳ ඇතිරිල්ල, කොට්ටය, පඩිකම, පාත්‍රය, තවිකය, ඒකෙන සියලුම බඩුමුට්ටු පිළිවෙලට තියෙනවා. ඒවා තමන්ට ගැළපෙන විදියට, තමන්ගේ නිවනට ඕන විදියට, අසහනයක් ඇති නොවන විදියට, කලබලයක් ඇති නොවන විදියට, පීඩාවක් නොදැනෙන විදියට හැමදේම සංසුන්ව, සංවරව, ස්ථානගත වෙලා ඒවා පිළිවෙලයි. මේ දැක්ම දැක්කාම ඒ තාපසේ ඇස් දෙක වාගෙන කල්පනා කරනවා මේ ලෝකේ තැමදේම කුසලයට අකුසලයට අනුව හැමදේම හරියට පිළිවෙලට තියෙනවා. ඇයි මට ඒව ඔරොත්තු දෙන්නේ නැත්තේ? ඇයි ඒව මට දරාගෙන ඉන්න බැරි? යම්කිසි අවලස්සන ඇඳුමක්, අඩුවට ඇඳගත් ඇඳුමක්, අර ප්‍රදර්ශනාගාරවල බෝනික්කෙකුට හන්දලා තිනවා. වීදුරුවේ හැමෝම බලාගෙන කවුරුත් කකියන්නේ නැහැ, කාටවත් ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු බෝනික්කට බනිනවද? මොකටද මේ එළුවෙන් ඉන්නේ කියලා? ඇයි බාගට ඇඳගෙන ඉන්නේ කියලා? ඇයි මේ පතිවත රැක ගන්න නැත්තේ? කවුරුත් දොස් කියන්නේ නැහැ. හැබැයි ඒවා දැකලා යම්කිසි මිනිස්සේ සල්ලි දීලා අරගෙන ඒක ඇඳගෙන පාර ගියොත් මෙතනින් පටන් ගත්තාම ගමන ඉවර වෙනකම මිනිස්සු දොස් කියනවා. දැන් බලන්න අපට තේරුම් නැති සම්මාදිට්ඨියක් මෙතන තියෙනවා. තමන්ගේ කුටිය තුල තමන්ගේ පරිභෝජනය කරන බඩමුට්ටු හැම එකක්ම තමන්ට ඕනෑ විදිහට තිබුණාම, ඒවා තමන්ට අවශ්‍ය විදිහට ඇඩගැහිලා තිබුණාම ඒක තුල මම නිවෙනවා. හැබැයි මේ ලෝකේ හැම දෙයක්ම තමන්ගේ කුසලයට අනුව අකුසලයට අනුව තමයි ස්ථානගත වෙලා තියෙන්නේ. හැබැයි ඒව එකක්වත් මට ඕනෑ විදිහට ඇඩගැහිලා නැහැ. එහෙනම් දක්ෂයා තේරුම් ගන්නවා මෙතනදී ඒවා මට ඕනෑ විදිහට ඇඩගැහිලා තිබුණා. එහෙම නැත්නම් මම ඒකට ඕනෑ විදිහට ඇඩගැහෙන්න ඕනේ. එහෙනම් ලෝකෙට ඇඩගැහෙන එක තමයි සම්මාදිට්ඨිය. ආර්ය අෂ්ටාංග මාර්ගය තුළින් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඇත්තටම ආර්ය අෂ්ටාංග මාර්ගයක්මද? ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය තුළ මේ සතරමා භූතවල මේ නාම රූපවල අපට හැඩගැස්වීමක් උන්වහන්සේ උගන්වනවා. කවුරුත් ඒ ඉගැන්වීම දකින්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ විතරක් දකින්නවා. එතන අපි හරි දුර්වලයි. මිනිස්සු අයාපත කරපුවාදෙන් හැබැයි ඔබ වහන්සේලා මාගේ ශ්‍රාවකයෝ ඔගොල්ලෝ යාපත කරන්න මිනිස්සු වෛර බැඳපුවාදෙන් කමන්නේ ඒ මනුස්සයා ඕන එකක් බඳිනවා. ඒ වෛර බැඳ මනුස්සයාට මොකවත් කරන්න එපා. අනුකම්පා කරන්න, සමාව දෙන්න, මෛත්‍රියෙන් කටයුතු කරන්න, රිදවන්න එපා, හිංසා කරන්න එපා. මේක තමයි කම්මන්තේ වායාමය. බලන්න කුටිය තුල තියෙන දේවල් අපට ඕන විදිහට ඇඩගැහිලා තිබුණ අපි නිවුනා. බාහිර ලෝකයේ තුල කිසිම දෙයක් ඇඩගැහිලා නැහැ අපට ඕන විදිහට. එහෙනම් අපි දැනගන්න ඕනේ ඒකට ඕන විදිහට ඇඩගැහෙන්න. ඒක තමයි සම්මා දිට්ඨිය. අපි මේ සෝතාපන්න ඵලය ප්‍රත්‍යක්ෂ කළේ නැහනේ. අපි දායකයෝ හදන්නදනවා, වීදිය හදන්නදනවා, රට රාජ්‍ය වලට දොස් කියනවා, සංඝයාට විවේචනය කරනවා. අර අහිංසක ස්වාමින් වහන්සේලා උන්වහන්සේලාට තේරෙන එක දේශනා කරනවා. ආගනින්න බෑ, වෙවුලනවා, තරහා ගිහිල්ලා. මේක පොතේ අතන මෙහෙම තියෙනවා, මේක විනයට ගැලපෙන්නේ නැහැ. බැනලා අපහාස කරලා නිඳා කරලා මොකද්ද දන්නේ? ඒ දැක්ම අද අපේ ජීවිතය තුළ නොවැඩෙන නිවනක් අපි තුල පවතිනවා. ඒ නිවන අපි තුල වඩවඩා සංකීර්ණ මානසිකත්වයට පත් කරනවා. මේක තපස්සර වශයෙන් අපි තේරුම් ගන්නෙ නැහැ. මම නිවිලයි කියලා හිතෙනවා. ප්‍රශ්නයක් ආපු වෙලාවෙ මට දඟලනවා, මට ඉවසගෙන ඉන්න බෑ. හරි තැම්පත් වාඩිලා ඔයේ බලාගෙන ඉන්නවා. බැරි වෙලාවත් ගමනක් යන්න වුණා. ඒ වඩම්මන උපාසක මාත්‍යා ටික පරක් වුණා. මොනතරම් තරහා යනවද අපිට? එක විනාඩියක් ඉන්න බෑ. පයින් යන්න හදනවා, දුවල යන්න හදනවා, බස් එකේ යන්න හදනවා. ඒ මිනිස්සයා දකින්න කැමති නෑ. ආවම කතා කරන්න. එයා පරක්ුණේ මොකද? මග මොනාරි කරදරයක් වෙලාද? ඒ මිනිස්සයාට අසනීපයක් වෙලාද? ඒවා මොකවත් අන්නේ. වෙලාවට වැඩ කරන්නේ නැහැ කියලා මිනිසුන්ට දොස් කියනවා. වෙලාවට වැඩ කරනවා නම් වැඩ කරන උර්ලෝසුවක් අර එල්ලා ගත්තම ඉවරනේ. මිනිස්සු උර්ලෝසු නෙමෙයි, ඇටමස්ලේ නාර. ඒ මිනිස්සු ළඟ උර්ලෝසුවේ කටුවල ක්‍රියාකාරීත්වය බලාපොරොත්තු වෙන්න බෑ. වෙලාවට වැඩ කරනවා නම් ඒ වැඩ කරන උර්ලෝසුවක් විතරයි. එහෙනම් උර්ලෝසුවෙන් බලාපොරොත්තු වෙනවා හරියටම වෙලාවට වැඩ කරන්න. එයා තප්පරයට වැඩ කරනවා. හේතුව එයාගේ රාජකාරියම් තප්පරයට කරකින එක එයාගේ රාජකාරියක්. එයා ඒක හරියට කරනවා. හැබැයි මිනිස්සු කියන්නේ උර්ලෝසු නෙමෙයි. ඒ මිනිස්සු තුල පැය කට්ට නැහැ, විනාඩි කට්ට නැහැ, තප්පර කට්ට නැහැ. එහෙනම් වෙලාවට වැඩකුත් නැහැ. මේක අපි තේරුම් ගන්න එපාය. මේ ලෝකේ කිසිම දෙයක් වෙලාවට සිද්ධ වෙන්නේ නැහැ. ඒ සිද්ධ වෙන වෙලාවට හැඩගැහෙන්න මම දක්ෂ වෙන්න එපාය. මේක නේද සම්මා දිට්ඨිය, නිවැරදි දැක්ම. බස් එක වෙලාවට එන්නේ. හැබැයි එන වෙලාවට රැඳිලා ඉවසලා යන්න මම දක්ෂ වෙන්න ඕනේ. එයා සෝතාපන්න කෙනෙක්. එයා තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙන්. බලාපොරොත්තුෙන් යන දේවල් අපට ලැබෙන්නේ නැහැ. ලැබෙන දේ වළඳලා සැනසෙන්න ඒ පිණ්ඩපාත යන භික්ෂුව දක්ෂ වෙන්න එපාය. ඒක නේද සම්මාදිට්ඨිය. ගරු සත්කාර ලැබෙන්නේ නැහැ. හැබැයි නින්දාපාස ලැබෙන්නේ නැහැ. නින්දාපාස නොලැබුණයි කියලා සතුටු වෙන්න ඕනේ. ගරුත්වයක් ලැබුණේ නැහැ, පිළිගත්තේ නැහැ, ආසන පෙරෙව නැහැ. ඒ ගැන දුක් වෙන්නේ නැහැ. එයා සම්මාදිට්ඨිකෙනෙන්. බලන්න කුටිය තුල හැමදේම පිළිවෙලට තිබුණාම ඒ පිළිවෙලට තිබිච්ච දේ තුල මම නිවුණා. එහෙනම් පිළිවෙලට තිබුණොත් නිවෙනවා. මෙතන බඩමුට්ටු මට ඕන ඇවිදෙන තිබුණා. එහෙම නැත්නම් මම බඩමුට්ටු ඕන ඇවිදියට එතන ජීවත් වුණා ඇසුරුණා. ඒ නිසා නේද නිවීම හටගත්තේ. ඇයි මේක කුටියෙන් එළිය එහෙම නැත්නම් රසිතෙන් එළිය මේ සමාජයට මේ රටට මේ අපේ ජීවිතයට ඇයි අපි එක කමඨාණක් වශයෙන් වඩන්නේ නැත්තේ? ලෝකේ කිසිම දෙයක් පිළිවෙල නැහැ. හැබැයි ඒ අපිළිවෙලට මම පිළිවෙල වෙන්න ඕනේ. ඒක තමයි සම්මාදිට්ඨිය. ලෝකේ කවුරුත් අඩුපාඩු හදලා නැ ඔක්කොම දුර්වලයි. හැබැයි දුර්වලකම වලට මං ඇදගහෙන්න ඕනේ. ඒක තමයි සම්මාදිට්ඨිය. ප්‍රශංසා ගෞරව නම්බුනාම අපට ලැබෙන්නේ නැහැ. නින්දා අපාස අපකීර්ති වලට මං හැදගැහෙන්න ඕනේ. ඒකට උරු වෙන්න ඕනේ. ඒක තමයි සම්මාදිට්ඨිය. අපි බලාපොරොත්තු වෙන දේවල් මොකවත් මේ ලෝකයෙන් ලැබෙන්නේ නැහැ. හැබැයි ලැබෙන දේ බලාපොරොත්තු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි සම්මාදිට්ඨිය. අපිට අවශ්‍ය දේවල් මිනිස්සු කරන්නේ නැහැ. හැබැයි මිනිස්සු කරන දේවල් අවශ්‍ය කරගන්න ඒකෙන් සැනසෙන්න සෑමටපත් වෙන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි සම්මාදිට්ඨිය. එහෙනම් අපි මෙච්චර කාලයක් වඩලා තින්නේ ඕක නෙමෙයි නේද? අපේ ජීවිතවල අපි කමඨාන් වශයෙන් පුරුදු කරලා අපි මාර්ගය කියලා වඩලා මොනවද කරලා තියෙන්නේ? අර නොනිවෙන නිවනක් අපි පුරුදු කරලා තියෙනවා. ඒක තුල දැනුමක් වැඩි වෙලා තියෙනවා. ප්‍රඥාවක් කියලා එකක් අපි හදාගෙන ඉන්නවා. අනවශ්‍ය විදියට මාන්නයක් ඇති වෙලා තියෙනවා. පුද්ගලයේ සත්‍යයක් නිර්මාණය වෙලා වටිනාකමක් ලැබිලා තියෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? හැමදාම තර්ක කරනවා, වචන වලින් ගා ගන්නවා. කොයි වෙලේ බැලුවා පටිගය, කොයි වෙලේ බැලුවා තසානය, අසංවර භාවය, නොසන්සුන්කම, මේවා කොහොමද මාර්ගය වෙන්නේ? මේක කොහොමද භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව වෙන්නේ? අද අපේ ජීවිතයේ මේ වගේ දුර්වලකම් තියෙනවා නම් නිවන් දකින්න අවශ්‍ය නම් ඒවා නිවැරදි කරගන්න ඕනේ. සැබෑ නිවීම කියලා කියන්නේ අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපි නිවෙන්න ඕනේ. අපේ ඉරියව් තුලින් අපි නිවෙන්න ඕනේ. අපේ පරිසරය තුල අපි නිවෙන්න ඕනේ. අපට එන ශබ්ද වලින් අපි නිවෙන්න ඕනේ. අපේ සිතුවිලි දක්ෂ වෙන්න ඕනේ අපිව නිවා දමන්නට. ඒක තමයි නිවැරදි මාර්ගය. ඒක තථාගතයන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයෙන් ලෝකෙට දේශනා කරන නිර්වාණ පණිවිඩය. මම රාත් කියලා හිතනක වරදක් නෙමෙයි. හැබැයි ඒ රාතන් වහන්සේට තරහා යනවා නම් රාතේකට තරහා යන්නේ ඇයි කියලා උන්වහන්සේ කල්පනා කරන්නේ. ඒකේ අඩුපාඩුව තේරුම් ගන්න එතන වරදක් තියෙනවා. මම අනාගාමි කියලා හිතනක වරදක් නෙමෙයි. අනාගාමි කෙනාට රාගය ඇතිවෙනවා නම් කාමක ආසාව තියෙනවා නම් අනාගාමි කෙනාට ඒක ඇති වෙන්න බෑ. එහෙනම් එතන තියෙන දෝෂය නිවැරදි කරගන්න නැති එකයි වරද. සම්මාදිට්ඨියේ ඉන්නව නම් ඒක වරදක් නෙමෙයි. හැබැයි ඒ සම්මාදිට්ඨිය තුල යගේ ජීවිතය පවතින්නේ නැත්නම් එතන වරදක් තියෙනවා. ඒක නිවැරදි කරගන්න නැති එක බරපතල වරදක්. එහෙනම් නොනිවෙන නිවෙන්නම් අපි තුල පවතිනවා. අපි එම නිවීමක් නඩත්තු කරනවා. ඒක අපි නිවැරදි කරගන්න ඕනේ. හැමදේම දුකයි කියලා අපට ප්‍රත්‍යක්ෂයි. හැමදේම අනිත්‍යයි කියලා අපට ප්‍රත්‍යක්ෂයි. ලෝකේ කිසිම දෙයක් පවතින්නේ නැහැ කියලා අපට විශ්වාසයි. හැබැයි සමහර බඩමුට්ටු පිළිකර දෙනකොට අද්දකින් අරගෙන වඩා ගන්නවා. දැන් එතන අනිත්‍ය දැනিলা නැහනේ, දුක දැනিলা නැහනේ, පවතින්නේ නැහැ කියන එක අමතක වෙලානේ. මේ ලෝකයේ පුද්ගලයේ සත්වයක් නැහැ කියලා සම්මාදිට්ඨිය තියෙන වරදක් නැහැ. පින්ඩපාති බඳන කාන්තාවගේ ලක්ෂණ පේන්නේ ඇයි දන්නේ? සතපෙනකොට ඒ කාන්තාව ඊනෙන් ඇවිල්ලා අපට සින්දු කියන්නේ ඇයි දන්නේ? දැන් ඒ ධර්මය අපි තුල ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ නේද? ඒ සම්මාදිට්ඨිය අපේ දැනුමක් විතරයි. ගොඩාක් පොත්පත් පරිශීලනය කරන, වැඩිපුර ධර්ම ශ්‍රවණය කරන, ධර්මත් එක්ක ජීවිතේ වැඩිපුර කාලයක් ගත කරන හැමෝටම ඔය ප්‍රශ්න තියෙනවා. එහෙනම් අර කියන්නේ අනාගාමි කෙනාට රාගෙ නැහැ, දැන් රාගෙ නැහැ. ඒ නිසා ආයතන අනාගාමි කියලා. පාරක බැස්සාම මිනිස්සු දකින්නකොට රාගය ඇති වෙනකොට දැන් අනාගාමි ඵලයේ උලඟට ගියා නේද? ලෝකයේ හැමදේම අනිත්‍යයි කියලා දකිනවා, වංචා කරනවා, බොරු කියනවා. මිනිස්සු රවටලා වස්තුව ගන්නවා, අනුන්ගේ කාන්තාවරු පැහැර ගන්නවා, අනුන්ගේ ස්වාම පුරුෂවරු පැහැර ගන්නවා. තව කෙනෙකුට ලැබෙන්න තියෙන තනතුර කොමරි කපටි කමෙන් ලොකු මාත්‍යට කතා කරලා ඒක තමන්ට අර ගන්නවා. දැන් මේ අනිත්‍ය කියන එක යාට ප්‍රත්‍යක්ෂලා නැහනේ. එහෙනම් මේක නොනිවෙන නිවීමක් මේ වඩලා තියෙන්නේ. ඒක තුලින් එයා නිවිලා නැහැ. ඒ මාර්ගය ආව නිවලා නැහැ. ඒ කමඨාන තුලින් නිවීමක් අටගෙන නැහැ. අපි වඩන මාර්ගය තුල කමඨාන තුල මේ වගේ දුර්වලකම් අඩුපාඩු තියෙනවා නම් අපි ඒවා නුවණින් විමසලා නිවැරදි කරන්න ඕනේ. රාතෙක් නම් කෙලස් තියෙන්න බෑ, පටිගියක් තියෙන්න බෑ, වෛරය කටගන්න බෑ, පුද්ගල සත්වයක් නැත්තම් තරහා යන්න බෑ. කිසිම කෙනෙක් විවේචනය කරන්නේ නැහැ. රාතන් වහන්සේට ඕපදූප කියන්න බෑ, මිනිසුන්ට දොස් කියන්න බෑ. ඇයි එම රාතන් වහන්සේගේ මානසික අත සියලු කෙලෙස් නැසුවට පස්සේ තවත් කෙනෙක්ගේ අඩුව හදන්නේ? එහෙනම් රාතන් වහන්සේ ලෝකෙට මොකද්ද කරන්නේ? අනුශාසනා කරනවා. කෙනෙකුගේ අඩුව දැක්කාම විවේචනය කරන්නේ, බගෑපත් ඉල්ලීමක් කරනවා මේක හදාගන්න කියලා. අනුකම්පාවෙන් ඒ අඩුපාඩු ටික පෙන්වලා දෙනවා එයාගේ හිතට දුකක් නොලැබෙන විදියට. සම්මා දිට්ඨි කෙනාව, සෝතාපන්න කෙනාව මොනම හේතුවක් නිසාවත් මුලා කරන්න බෑ. එයාගේ ප්‍රත්‍යක්ෂ මාර්ගය පිළිබඳව සතර ඉරියව්වෙන් පැය 24 පුරාම එයා 100න් ඉන්නවා. ඒක 80 වෙනවා නම් එයාගේ මාර්ගයට අමතක වෙනවා නම් ප්‍රශ්න කරදර ගැටළු එනකොට අනුකම්පාවට සාංකාවට එයා මුලා වෙනවා නම් එයාගේ මාර්ගයට වැරදෙනවා නම් මානකම දාල යන්න හිතනවා නම් ඒකේන සම්මා දිට්ඨිය වැරදි එකක්. මේ ලෝකයේ හැම දෙයක්ම බොරුයි කියලා හිතනවා නම් බොරුවට වටිනාකමක් දෙන්නේ නැහැ. එහෙම දෙනවා නම් ඒකේන සම්මා දිට්ඨිය බොරුවක්. අද අපි වඩන මාර්ගය තුල, කමඨාන තුල, භාවනාව තුල මේ වගේ අනන්ත අප්‍රමාණ දෝෂ තියෙනවා, දුර්වලකම් තියෙනවා. ඒවා හැම එකක්ම හොයලා බලලා නිවැරදි කරගන්න. නැත්තම් ප්‍රශ්නයක් නැහැ. මීට පස්සේ ඇති නොවන විදියට සීයෙන් පරිස්සමෙන් මානකම හරියට කරන්න. මානකම කියන්නේ ඉපදෙන්න වැඩ කරන එකක් නෙමෙයි, ඉපදීම නවත්තන්න වැඩ කරන එකක්. මේක නිතර සී කරන්න. පුළුවන් නම් ඒක කුටියේ ඇමතනම පේන තැන් වල ලියලා තියන්න. මානකම කියන්නේ ඉපදීම නවත්තන එකක්. මානකම කියන්නේ කෙලස් නිරෝධ කරන එකක්. මානකම කියන්නේ නොපවැත්මට වැඩ කරන එකක්. මේක නිතර සී කරන්න. ඒක අමතක වෙලා පැවැත්මට වැඩ කරනවා නම් දරුවෝ උරුතල් කරන්න හිතනවා නම් ඒ කට්ටියට සෙනෙහසෙන් ආදරෙන් කතා කරන්න හිතනවා නම් අම්මා තාත්තා මතක් කළා සාංකාව දෙනවා නම් දකින්න හිතනවා නම් මුණුබුරාලා මිනිබිරියලගේ ඔළුව අත ගන්න හිතනවා නම් ඒ කියන්නේ මම කරන්නේ මානකමක් නෙමෙයි. මානෙකුට එම නඩත්තුව තියෙන්න බෑ. බැඳින් වලින් නිදාසන කෙනා මහානා. පැවැත්මෙන් නිදාසෙන කෙනා මහානා. ඉපදීමෙන් නිදාසෙන කෙනා මහානා. ඇයි මේ මානකමේ යථාර්ථය අපට තාම වැටහෙන්නේ නැත්තේ? තාපසේගේ තපස්කම තුල කිසිම පැවැත්මක් තියෙන්න බෑ. තියෙනවා නම් ඒක තපස්කමක් නෙමෙයි, ඒක රැවටීමක්, ඒක වංචාවක්. තාපසයෙකුට කුමක්ද අවශ්‍ය කියලා ඇහුවාම තාපසයා ශ්‍රේෂ්ඨ කෙනෙක් නම් කියනවා, අනේ ස්වාමිනී මට නිවන අවශ්‍යයි. නැවතානවා තාපසයාට, නිවනට නිවීමට අමතරව මොනවද අවශ්‍ය? ස්වාමිනී ඒත් අවශ්‍යතාවය තිබින්නේ නිවීමමයි. හරි කමන්නේ, නිවන අවශ්‍යයි, නිවීමත් අවශ්‍යයි. ඒ දෙකට අමතරව මොනවද ඕනේ? ඒ අවශ්‍යයි නිවීමමයි. බලන්නේ තාපසයාගේ මොන ප්‍රශ්නයවත් එකම උත්තරේනේ කියන්නේ. හැබැයි අපි වගේ තාපසයෙක් ළඟට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් මොනවද අවශ්‍ය කියලා ඇහුවාම, අවශ්‍ය නම් ඉතින් ගොඩාක් දේවල් තියෙනවා, කොච්චරක් විතර ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවද? එක උපාසක මාත්‍යේ කතා කළ ආන්දරමකින් ආනවා, පින්වත් ස්වාමීනි මොනවාරි අවශ්‍යතාවයක් තියෙනවද? එයා දැනගත්තා, එහෙනම් මොනවාරි ලොකුවට වියදමක් දරන්න මේ ආන්නේ. එහෙනම් පොඩි එකක් කියලා බෑ. උපාසක මාත්‍යේ හිතන මොනවාරි එකක් කරන්න. එතන උපාසක මාත්‍යාන, අනේ ස්වාමීනි මොනවද අවශ්‍ය කියන්නකෝ. නෑ නෑ, උපාසක මාත්‍යා කැමැත්තට කරන්නකෝ. ඇයි ආයෝජනය කරන ප්‍රමාණය දන්නේ නැන? බොරුවට හරි පොඩි එකක් කියවනොත් අඩුවෙන් ගත්තත් අපරාධනේ වත්කම ලොකුවට මේ ගන්න හදන්නේ. උපාසක මාත්‍යාව සුදුසුයි කියලා හිතන දේ කරන්නකෝ, යහපත් දේ කරන්නකෝ, කැමැති ඕනම එකක් කරන්න. එතකොට උපාසක මාත්‍යාන ඔබ වහන්සේට මම පොළුපාර පූජා කරනට අකමැත්තක් තියනවාද කියලා අහුවාම ආන්දරට කට උතර නැතෝ ගියා. ඇයි? කැමැති ඕන එකක් දෙන්න කිව්වනේ. ඉතින් මං කැමැති ඔබ වහන්සේට පොළුපාර පූජා කරන්න. ඔබ වහන්සේට අකමැත්තක් තියනවාද ඒක බාර ගන්න කියලා අහනවා. අද අපේ ජීවිතයත් ඔන්න ඔතන තමයි තියෙන්නේ. අපි මේ වගේ මානසිකත්වයක තමයි ජීවත් වෙන්නේ. ලැබෙනවා නම් ඕනතරම් ගන්න කැමැති. හැබැයි ඒවා අපේ නිවනට බාධක. අපි අපිට කරගන්න අකටයුතු. ඇයි මේවා අපිට වැටහෙන්නේ නැත්තේ? දායකයෝ කැමැති අපට ඕන දේ දෙන්න. භාග්‍යතුන් වහන්සේට පෑදිචය කැමැති අපට ඕන දේවල් පූජා කරන්න. අපි දැනගන්න එපා අපගේ පිරිණිමයට ගැලපෙන දේ ගන්න. එක තාපසයෙක් ළඟට ගිහිල්ලා උපාසක කට්ටිය ගිහිල්ලා වැඳලා අහනවා, ස්වාමිනිය ඔබ වහන්සේට මොනවර එකක් පූජා කරන්න ඕනේ? එයා කියන මොකවත් අවශ්‍ය නැහැ, යන්න යන්න කරදර කරන්න එපා. අනේ ස්වාමිනිය එහෙම කියන්න එපා, ඔබ වහන්සේට මොනවර එකක් පූජා කරන්න ඕනේ, අපට අවස්ථාවක් දෙන්න නැහැ, නෑ අවශ්‍ය නැහැ, යන්න. නැවත නැවත ඉල්ලනවා, මේක හරි කරදරයි. පස්සේ තාපසයා කියන එක දෙයක් මට අවශ්‍යයික පූජා කරන්න. අනේ ස්වාමිනී කියලා කට්ටියම වැඳලා සන්තෝෂෙලා, මොනවද ස්වාමිනී අවශ්‍ය? ඒවා රටේ තියෙනවද නැත්නම් විදේශයෙන් ගෙන්නන්න ඕනද? ඉක්මනට ගෙන්නලා දෙන්න. මොනවද අවශ්‍ය? මරුණට පස්සේ දර ටිකක් අරගෙන සෑය ගන්න කියලා කිව්වලු. එතකොට අර මිනිස්සුන්ට හරියට කලකිරුණලු. අපි කුසල් බලාපොරොත්තුෙන් ආවේ, පින් බලාපොරොත්තුෙන් ආවේ. මේ තාපසයා කියන්නේ තමන්ගේ පිරිනිවීමෙන් පස්සේ දර ටිකක් එකතු කරන්න. ඇයි? මට එකතු කරන්න බෑ, පණ නෑ. ඒ නිසා දර ටිකක් එකතු කරලා සෑය ගාලා පුච්චලා දාන්න. බලන්නේ ඉල්ලීම කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. බැරි වෙලාවත් අපි ළඟට ඇවිල්ලා ඇව්වම බෝධි මළුව ටයිල් කරන්න තියෙනවා, ඒකට කිරිගරුඩ අල්ලන්න තියෙනවා, රවුම් වැටක් දාන්න තියෙනවා, චෛත්‍ය කොත පලන්න තියෙනවා, චූඩා මාණිකේට මේ උපදමන්න තියෙනවා. මේ වගේ අපි කොච්චර වැඩ කියනවද? අපේ ජීවිත එකක්වත් සපස් ජීවිත කියන තැන නෑනේ, ඔක්කොම සංකීර්ණ වෙලානේ. අද මාන ජීවිතය තුළ අපි කුඹල් වැඩ කරන්නේ නැද්ද? මාන ජීවිතය තුළ පෙදරේරු වැඩ කරන්නේ නැද්ද? මාන ජීවිතය තුළ අපි බටමුණා නැද්ද? බලනකොට අපේ ජීවිතය අපි ඇවිල්ලා තියෙන නිවන් දකින්න බලනකොට බටමුණන පම්බල කෙනෙක් කියලා අපි. අපි ඇවිල්ලා ඉන්නේ අපේ ජීවිතය මානකම කරන්න බලනකොට පෙදරේරු කෙනෙක් කියලා අපි. සමහර ස්වාමීන් ජීවිතේ වැඩිපුර කාලයක් ඉන්න උසාවියේ නඩු කියන අර මගේ, මේ මායිම උන්නාන්සේගේ, මේ පොල් ගාතින්නේ මායිමේ, භාගයක් මගේ, මේ පැත්තේ පීදෙන පොල් මගේ, අර පැත්තේ පීදෙන පොල් ගෙඩි උන්නාන්සේගේ. දැන් බලන්න උන්නාන්සේ නඩු කියන්නේ පෙරක දොරවලට මාන වෙලා තියෙන්නේ. මාන කියන්නේ පෙරක දොරුවෙක් නෙමෙයි. එයා දැනගන්න එපාය මානකම කියන්නේ නිවන එකක්, පිරිනිවන එකක්, ඒකට අදාළ දේ කරන්න. එනං අද අපේ ජීවිතවල නොනිවෙන නිවනක් නේද මේ වඩන්නේ, පුරුදු කරන්නේ? සම්මාදමේ යනවයි කියලා කියන්නේ යා නොනිවෙන එකක් මේ වඩන්නේ. නිවීම කියලා කියන්නේ සම්මාදම නවත්තලා තීන ටික තත්තරලා රාත්‍රෙන්ද කෙලස් නිරෝධ කරන එක. ඇයි මේ නිවැරදි දැක්ම අපි තුල නැත්තේ? ඇයි මේ නිවැරදි දැක්ම තුලට අපි තාම පැමිණෙන්නේ නැත්තේ? අපේ දුර්වලකම්, අපේ මිනිසත් භවයේ තුල තියෙන මේ දුර්වලකම් හැම එකක්ම නිවැරදි කරන්න ඕනේ. මේ අඩුපාඩු හදා ගන්න ඕනේ. බොණ්ඩ වතුර ටික ලැබෙනවා නම් එච්චරයි. අර මිනිසුන්ට වතුර නැහැ, මේ මිනිසුන්ට වතුර නැහැ, එට රැට එන කට්ටියට වතුර නැහැ, එට උදේට එන කට්ටියට වතුර නැහැ. ඒවා අපේ ප්‍රශ්න නෙමෙයි. ඒ කට්ටියට වතුර ඕන නැහැ, ඒ කට්ටිය වතුර හොයාගෙන යයි. ඒ කට්ටිය වැවට ගිහිල්ලා බීලා එයි. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. බලනකොට අනුන්ගේ ළමයින්ට කිරි දෙන මානකමක් මේක, අනුන් නලවන මානකමක් මේක, අනුන්ගේ ප්‍රශ්න වලට නඩු කියන මානකමක් මේක. මේවා මානකම වෙන්නේ කොහමද? මේවා නිවෙන් නැති නිවීමක් මේක. නොනිවෙන නිවීමක් මේ වඩන්නේ, පුරුදු කරන්නේ. කවදාවත් එයා තුළ නිවීමක් අටගන්නේ නැහැ. එයා කවදාවත් ඒ නිවනට වැඩ කරන්නේත් නැහැ. එයා ඇවිලෙන වැඩ කරන කෙනෙක්. එහෙනම් අපේ මානකන් තුළ මේ වගේ මාන ජීවිතේ ගැළපෙන්නේ නැති ඒවා තියෙනවා නම් අපි ඒක නිවැරදි කරගන්නට ඕනේ. අපේ උපාසක ජීවිතය තුළ නිවීමට අදාළ දේවල් සිද්ධ වෙන්නේ නැත්නම් ඒවා නිවැරදි කරගන්න ඕනේ. මිනිසත් භවයේ ලැබුණේ නිවන් දකින්න, පිරිනිවන් පාන්න, බට අමුණන්න නෙමෙයි, ගොඩනැගිලි හදන්න නෙමෙයි, ටිකට් පොත් විකුණන්න නෙමෙයි, පාරවල් ගාන කියලා සම්මාදම් කරන්න නෙමෙයි, දායකව නලවන්න නෙමෙයි, මේවා මාලිගා බවට, මේවා සුඛෝපභෝගී කරන්න නෙමෙයි. මිනිසත් භව ලැබුණේ පිරිනිවන් පාන්න. මේ සියලුම දේවල් තියලා යන්න වෙනවා. රුපියලක්වත් අපට අයිති නැහැ. හැඟේ තියෙන කනකර ටිකත් ගලව ගන්නවා මෝචරියෙන්. මොකවත් අපට අයිති නැහැ. දාලා යන්න මොකටද මෙච්චර වෙසෙන්නේ? තියලා යන්න මොකටද වෙසෙන්නේ? අනාගත සංඝයාට කුටි හදන ආමෘගොල්ල අපි දැකලා තියෙනවා. අනාගත සංඝයාට අනාගතය හදයි. අපට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අනාගත සංගය, අනාගත සංගය කියලා බලනකොට උන්වහන්සේ සංගයක ඒක අමතක වෙලා උන්වහන්සේගේ වැඩ මොකවත් කරලා නැහැ. අනුන්ගේ සංගයට වැඩ කරලා තියෙන්නේ. වක්කලිය හාමුදුරුවන්ට භාග්‍යතුන් වහන්සේ කියන ධර්මතාවය ටිකක් සීකරන්න අවශ්‍යයි. තමන් දිහා බලන්න එපා වක්කලිය කියලා, තමන්ගේ වැඩ බලා ගන්න. එහෙනම් දැන් භාග්‍යතුන් වහන්සේ දිහාවත් බලන්න එපා, භාග්‍යතුන් වහන්සේගේවත් වැඩ කරන්න එපා. තමන්ගේ වැඩ කරගන්න තථාගතයන් වහන්සේගේ අනුශාසනාව, මේ වගේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේගේ ශාසනය පැවිදි වෙලා අර නැති සංඝයට කුටි හදනවා, නැති සංඝයට බටමුණනවා, නැති සංඝයට තැංකි හදනවා, නැති සංඝයට ලිංගාරනවා. බලන්න මේක සම්පූර්ණ මානකමෙන් පිට නෙමෙයි ගින් තියෙන්නේ. බුදුහාඳුරෝම දේශනා කරන මාදියා බලන්න එපා, මට වැඩ කරන්න එපා, තමන්ගේ නිවනට වැඩ කරන්න. බලනකොට මේ පැවිදි නොවෙච්ච කසාද බැඳලා ගෙවල් වල ඉන්න කට්ටිය අනාගතේ මාන වෙනවනේ. ගෑනුන්ගෙන් ගුටි කාලා කලකිරිලා ඒ කට්ටියට අත්තිවාරම් කපන ආන්දරෝ, මේක මානකමක් වෙන්නේ කොහමද? වර්තමානින්න සංඝයාට අදන්ද අදාසක් නෑ. සතර දිබ්බාගෙන් වඩින සංඝයාට අදනවා, ඒක නෑ. මේක අනාගතේ ඉන්නේ යා. බලන්න අනාගතය මොනතරම් අලංකාර කරගෙන නඩත්තු කරනවද කියලා. මට ඉන්න කුටියක් තියෙනවා, මට ඉන්න ලැනක් තියෙනවා, මට ඉන්න ගාක සෙවණක් තියෙනවා. සැනසෙන් දෙපාය අනාගත සංඝයා, මම බුදුහාමුදුරුවෝද, ඒ කටින කුටිය හදන්න. ඒ කටින කුටිය කටිය ගෙනෙයි. පුළුවන් විතර දුක නිවාගනි. පුළුවන් නම් මානකම කරයි, නැත්නම් ගෙදර යයි. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කට්ටිය රැකගන්න, ඒ කට්ටිය ආරක්ෂා කරන්න, ඒ කට්ටියට කුටිය හදන්න. මොකද්ද මට තියෙන මානසික ප්‍රශ්නය? වාර්ෂික දාන ටික නඩත්තු කරන්න එපාය. ඒ ගේන කට්ටියට ඔලු ඉස ටික බාලා පොලිමක් පෙන්වන්න එපාය. එතකොටනේ පිළිකරම් වෙන්නේ. එහෙනම් මෙතන කුටිය හදන්නේ අනාගත සංඝයාට නෙමෙයි, බඩගෝස්තරේ රැකගන්න, බට්ටික ආරක්ෂා කරගන්න, දායකයෝ ටික රැකගන්න. එහෙනම් මෙතන කරන්නේ මානකමක් නෙමෙයි, සම්පූර්ණ බොරුව, ප්‍රෝඩාව, වංචාව. මේක නොනිවෙන නිවීමක්. මේක තුල කවදාවත් නිවීමක් අටගන්නේ නැහැ. අපිට rahat වෙන්න බෑ. නිරෝධ සමාපත්තියක් වැඩෙන්නේ නැහැ. නිවැරදි ධර්මය මේක නෙමෙයි. එහෙනම් නිවැරදි ධර්මය කියන්නේ කවුරු ගැනවත් කල්පනා කරන්නේ නැහැ, තමන් ගැන කල්පනා කරනවා. අනුන්ගේ අඩුපාඩු හදන්න යන්නේ නැහැ, තමන්ගේ අඩුපාඩු හදා ගන්නවා. අනුන්ට කුටි හදන්නේ නැහැ, තමන්ට අවශ්‍ය වාලක් මොනාර තියනනේ ඒක පොඩ්ඩක් අටව ගන්නවා. තමන්ට අවශ්‍ය පරිසරය හදාගෙන නිවන් දකින්නවා. මේක තමයි නිවීමේ නිවන. අපි ගැන ඉසලා නිවලා ඉන්නපාය. තමන් රාත් වෙලා නැහැ, ලෝකේ රාත් කරන්න හදනවා. ඒක නොනිවෙන නිවීමක්. දේශනා කරන එක දක්ෂකම නෙමෙයි. ඒ දේශනා තමන් පිළිපදිනවද ඒක දක්ෂකම. හැමදේම අත්තරින්න කියලා කියනවා, තමන් මොකවත් අත්තරින්නේ නැහැ. ඒකේ ඇති වටිනාකම මොකද්ද? ඒක ධර්මයක් වෙන්නේ කොහමද? අභිධර්ම ආචාර්ය කෙනෙක් කළ අභිධර්මයෙන් බණ කියනවා. හැබැයි මිනිසුන්ට කතා කරන්නේ කුණු අරපෙන්. හැමදේම සිතුවිලි වලින් විස්තර කරනවා. තමන්ට තරහා ගියාම කිසිම සිතුවිල්ලක් එතන නැහැ. ඔක්කොම ඉන්නේ කැත කතා. මොකද ඒ ධර්මයේ තියෙන වටිනාකම? අද අපි වඩන්නේ මේ වගේ ධර්මතාවයක් නම් ඇත්තටම අපි දැනගන්න ඕනේ, අපි වඩන්නේ නිවීමේ එකක් නෙමෙයි, ඇවිලෙන එකක්. අපි තුල පවතින කමඨාන නොවිනන කමඨානං, පැවැත්මේ කමඨාණක්, ඉපදීමේ කමඨාණක්. ඒක තුළින් අපේ ඉපදීම නවතින්නේ නැහැ, අපගේ විමුක්තිය එතන නැහැ. මේක නිවැරදි කරගන්න ඕනේ. මේ දක්වා අපේ ජීවිතවල මේ වගේ අඩුපාඩු අනන්ත තියෙනවා. මේ වෙනකොට සංගවිලා පවතින්න පුළුවන්. ඒවා හැම එකක්ම නුවණින් දැකලා නිවැරදි කරගන්න. මාර්ගඵලවල ඉන්නවයි කියලා හිතන එකත් ඒක කියන එකක් වරදක් නෙමෙයි. හැබැයි ඒ මාර්ගඵලයට අදාළ ඒ සම්මාව තමන් තුළ තියෙනවද? ඒ නිවීම තමන් තුළ තියෙනවද? වෙනවද? ඒකේන නිරෝධය තුල තමන්ගේ ජීවිතය පවතිනවද? ඒක හොයලා බලන්න නැත්නම්, ඒක නිවැරදි කරගන්න නැත්නම් එතන ලොකු වරදක් තියෙනවා, එතන ලොකු දෝෂයක් තියෙනවා. ඒක හදාගන්නට අවශ්‍යයි. එහෙනම් අපේ ජීවිතවල, අපේ මානකම්වල, අපේ භාග්‍යතුන් වහන්සේගේ සරණ යන මේ ජීවිතය තුළ මේ වගේ දුර්වලකම් අඩුපාඩු සැඟවිලා තියෙනවා නම්, මාර්ගඵලවල ඉන්නවයි කියලා දුස්තිගත වෙලා ඉන්නවා නම්, රාත් වෙලා කියලා මුලාවක ඉන්නවා නම්, අපි නොනිවෙන කමඨාණන් නොනිවෙන භාවනාවක් වඩනවා නම්, පුරුදු කරනවා නම්, මේ දක්වා එහෙම නිවීමක් අපි තුල නැත්තම් තරහව එහෙමම තියෙනවා, කැළඹිල්ල එහෙමම තියෙනවා, පීඩනය එහෙමම තියෙනවා, මානසික විකෘති එහෙමම තියෙනවා, පොඩි දෙයකට ගැටෙනවා, තරහා යනවා, ඉක්මනට අමනාප වෙනවා, දබර වෙන්න තරම් කලබල වෙනවා, මෙන්න මේ දේවල් තියෙනවා නම් අපගේ සම්මා දිට්ඨිය පිළිබඳව නැවත සංශෝධනය කළ යුතුයි. අපගේ රාත්බෝධිය පිළිබඳව නැවත ගවේෂණය කළ යුතුයි. ඒ මාර්ගඵල නිරෝධය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් අපේ ජීවිතවල මේ වගේ දුර්වලකම් අඩුපාඩු තියෙනවා නම්, ඒ හැම දෙයක්ම හදාගෙන නිවැරදි කරගෙන මේ ලබාපු මිනිසත් භවයේ ඒ කාන්ත වශයෙන්ම තථාගතයන් වහන්සේ දේශනා කරපු සැබෑ නිරෝධ සමාපත්තියෙන් අපි හැමෝම රාත්‍රිලා පිරිනිවන් පාන්න මේ අවවාදී අනුශාසනාව ඒකතුලින් ලබා ගත්තා වූ දැනුම අවබෝධය අපි සිළුම දෙනාගේ මේ භවයේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.